අපිව ගුණාටන්දන්න තමයි අයි තදන්න අර ෆේස්බුක් කණ්ඩායම දැන් කොහොමද රවට්ටන රවට්ටිල්ල කාන්තාවන්ට කියනවා නිවාසාධාර දෙනවයි කියලා හත් අටසියයකට දෙනවා ගංගවල හැම ගේකටම දෙනවා නිවාසාධාර දෙනවයි කියලා ෆෝම් එකක් අහු කරනවා ඡන්දෙ බලාගෙන තරුණන්ට එන්නේ කියනවා රස්සාවල් දෙන්න ලේකන හදන්න ඒ නිසා මෛත්‍රීපාල මහත්තයා අහු කන් දෙන්න ඕනි ඔය මහින්ද මහත්තයාත් එක්ක වෛර කරන මිනිසුන්ගේ හඬට නෙමෙයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන මිනිසුන්ගේ හඬටයි ප්‍රභාකරන්ට බය හැංගිලා හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රභාකරන්ව විනාශ කරපු කෙනාට දෙනවා අභියෝගය ඔය අභියෝග දග්ගෝසු මාසේ 17 වෙනිදායි පස්සේ තෙන්නේ වික්‍රමසිංහ මහත්තයාට මහින්ද මහත්තයාගේ ගෙදරට ඇවිල්ලා කෝපි කෝපි කියලා යන්න කියන එකයි